බලේන විද්වන්සියෝ කිර කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද නමලං හදයේ තපෙත්වා සංසාර සාරෝග විනීතනි සන්නේත සාතං සුචිසාර දේසං සන්දේව පං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාදිගං කේවල මෝහනාසං සන්නාකන්මාරණේ විසේසං සංසේවිතං දාසි මුදාරපාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හත ගෝරපාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගම් පනමේරසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුප්පබුද්ධං පවුඤ්ජන්ති සදා ගෝතම සාවකං යේසං දිවාචරන්තෝච භාවනාය රතෝ මනෝති සාදු සාදු සාදු ගෞරවණීය ආන්දරම් වහන්සේගෙන අස්සයි සැබෑවත් වාසනාවන්ත පින්තුනි අපේ ජීවිතයට සඳහනේ ලැබෙන අවස්ථාව අද දින මේ හිස්පීරියා පාරමිතා බෞද්ධ භවන මධ්‍යස්ථානයේ හැසිරෙත් පින්තුන් මේ වත්සේ පොසොන් පොහේ නිමිති කරගෙන සිදු කෙරෙන ප්‍රධානතම ආගමික කටයුත්ත විදියටයි අද මේ වැඩසටහනට සහභාගී වෙන්නේ. තිත්තින තුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක් කියලා සැලකන්න. ධර්මය සම්හන් කරන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීම සවනානුත්තරී කියලා. අපේ කන් දෙකෙන් අහන වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. අනේ අවස්ථාව ලබන්න අප සසර හුඟක් පින් කරලා තියෙනවා. පින් කරලා විතරක් නෙවෙයි ලොකු ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට හොඳටම ලැබෙන්න කියලා. දැන් බලන්න පිළිතුනේ මේ ජීවිත කාලයේ අප නිතර කරන ප්‍රාර්ථනාවක් තියෙනවා. හැම පින් සමාගම් කරාම ඉවිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවරින් බාන පත්‍යක් කියලා. මේ පින්කම් හේතුවෙන් මට නිවන් දකින්නකම්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේම ධර්මය කියන එක පිළිබඳව. ධර්මය ලැබෙන ප්‍රධානතම මාර්ගය තමයි කල්යාණ මිත්‍රය කියලා කියන්නේ. ඉතින් අපි සසර පුරාම කරපු මේ ප්‍රාර්ථනාවෙහි ප්‍රතිඵල ලැබෙන වෙලාව. අනේක ලැබෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන ඒක ඉතින්ම තැනින් ලබා ගන්න. ධර්මයේ අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. හරියට මහා සාගරයක බැසගත්තු වගේ ක්‍රමානුකූලව ගැඹුරට යන ලක්ෂණයක් ධර්මයේ තුල තියෙනවා. අනේ අනුපූර්ව ප්‍රතිපදාව තුල ගිහිල්ලා ඒ ධර්මයෙන් ඉහළින්ම සඳහන් වෙන්නේ මොකද්ද කියන එක ගැන අපට අවබෝධයක් තියෙනට ඕන. ඉතින් අනේ කරුණු තමයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වෙන තුනේ බුදුරජාණන් වහන්සේ විමුක්තායතන විමුක්තියට පත්වන අවස්ථා කීපයක් ගැන සඳහන් කරලා තියෙනවා. හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථා. ඒ එක අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කිරීමයි කියලා කියන්නේ. බණ අහගෙන ඉන්න අවස්ථාවේදී තමයි මේ සම්බුද්ධ ශාසනයේ බොහෝ දෙනෙක් මාර්ගඵල ලබලා තියෙනවා. සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ නිවන් දකින්නේ මාර්ගඵල ලබන්නේ ඇස් දෙක වහාගෙන ඉනකොට කියලා නෙමෙයිද? එහෙම භාවනා කරද්දී ලබන ධර්ම අවබෝධයක් තියෙනවා. හැබැයි වෙනතුනේ වැඩිපුර පිරිසක් මාර්ගඵල ලැබුවාට තේන්නේ ධර්ම ශ්‍රවණය කරමින් සහ ධර්මය මෙනෙහි කරමින් ඉන්න අවස්ථාවලදී. හැබැයි ඒක නිකන් වෙන්නේ නැහැ. ඒක හරියටම ධහම දැනගෙන ඒ ධහම තුළම හිත තියාගෙන ඉන්නට ඕන. අන්න එහෙම ගත්තොත් පින්වත්නි භාගතුන් වහන්සේ දේශනා කරනවා අත්ථි වික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තම්බා කියලා. නොනති කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥානෙ යම වඩන්න තියෙනවා නම් ඒ මොකක්ද කියලා දේශනා කරනවා. සමතෝච විපස්සනාච්ච සමතේ සහ විපස්සනාව කියන කාරණා දෙක. අපේ ජීවිතයේ අවසාන බලාපොරොත්තුව සතුට. වෙනත් විදිහකින් කියනවා නම් දුකෙන් නිදහස් වීම. බාහිර ලෝකයේ කෙනෙක් දෙයක් මත යැපෙන්නේ නැතුව අපටම ස්වාධීනත්වයක් ඇති කරගෙන ධර්මයේ තුල ඉහළම මට්ටමින් අපේ හිත තියා ගැනීමට තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. බාහිර දෙයක් මත හිත තියපුවොත් පින්නතුනේ ඒ බාහිර දේ වෙනස් වෙනකොටම අපේ හිතට දුක එනවා. අන්න ඒ නිසා අපේ හිත තියනවා නම් තියන්න තියෙන්නේ ධර්මයේ තුලමයි පින්නතනේ. ධහම තුල හිත තියපුවොතින් අපට දුක හරදරයක් සංතාපයක් එන්නේ නැහැ. ඒ නිසා ඒ ධහම තුල හිත තියෙන ප්‍රධානතම ක්‍රම දෙක ධහමේ සඳහන් කරනවා. සමතේ සහ විපස්සනාව කියලා. වෙනත් විදිහකින් කියනවා නම් මෛත්‍රී භාවනාව සතිපට්ඨානයක් කියන කාරණා දෙක. එතකොට සමස්ත බුදුදහම කියන්නේ මෛත්‍රී භාවනාව වැඩි වීම සඳහා යොදන කාලය සතිපට්ඨානය පුහුණු කිරීම සඳහා යොදන කාලය. එනිසා මේ ධර්ම දේශනා පුරාමත් ඔබ දක්ෂ වෙන්නට ඕන. ඔබට යම්කිසි කෙනෙක් දෙයක් පේනවා නම් කෙනෙක් ගැන හෙනවා නම් ඒ හැම වෙලාවෙම සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියන මෛත්‍රී සාගත සිතුවිල්ලෙන්ම එක දිගටම ඉන්න උත්සාහ කරන්න. හැම මොහොතේම මෛත්‍රියෙන් ඉන්න උත්සාහ කරන්න. ඊළඟ කාරණය තමයි සතිපට්ඨානය කියන එක. වර්තමානය තුළ හිත තියාගෙන හරියට කණ්ණාඩියක් ඉස්සරහ ඉන්නා වගේ සද්ධර්මයෙන් නැමැති කණ්ණාඩිය තියාගෙන අපේ හිත මේ වෙලාවේ තියෙන්නේ කොහොමද කියලා හොඳ අවධානයෙන් ඉන්න. මේ වෙලාවේ හිතට පහළ වෙන්නේ කොයි වගේ අරමුණක්ද කියන එක ගැන අවධානයෙන් වාසය කිරීම. හිතට මේ වෙලාවේ තියෙන්නේ පරිත්‍යාග සිතවිල්ලක්ද නැත්නම් යමක් ගැන දැඩි ආසාවක්ද? හිතර මේ මොහොතේ තියෙන්නේ යම් කිසි කෙනෙක් ගැන මෛත්‍රියක්ද නැත්නම් අමනාපයක්ද? හිත මේ වෙලාවේ තියෙන්නේ ප්‍රඥාවෙන්ද ඒ වගේම මෝඩකමෙන්ද? හිත මේ වෙලාවේ තියෙන්නේ කෙලෙසුන්ගෙන් මිදෙලද කෙලෙස් තුල මැසගෙනද? මෙන්න මේක තමයි බලන්න දෙන පිළිතුර. අවසාන වශයෙන් ගැඹුරින් බලනනම් බලන්න තියෙන්නේ මොකද්ද? විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තංติ පජානාති අවිමුක්තං වාචිත්තං අවිමුක්තං චිත්තංติ පජානාති හිත මිදෙලද හිත මිදෙල නැද්ද whether my mind is liberated from suffering or not this is the highest contemplation that means we are away from suffering according to what the Buddha told එතකොට පින්නතුනි කොහොමද මේක අපි බලාගන්නේ මේ වෙලාවේ අපට රූපයක් මතක් වෙනකොට දැන් මේ වෙලාවේ ඔබ ඉස්සරහට පේන රූපයක් තියෙනවනේ ඔබට හෙන සංඥාවක් තියෙනවනේ ඒ වන්න රූපයටයි සංඥේට දෙකටම කියන්නේ රූපේ කියලා දෙකම රූපස්කන්ධයටයි එතකොට අන්නේ රූපස්කන්ධය වර්තමානයේදී අපට කන්ටැක්ට් වෙනවා සම්බන්ධ වෙනවා ඇසට හෝ අනට හැබැයි ඒක තේරුම් ගන්න මොහොතේ තේරුම් ගන්නේ ඒ වන්න රූපයත් ඒ ශබ්දයත් නිරුද්ධ වෙච්ච තැනක මනෝවිඤ්ඤාණයෙන් තමයි දැන් මේක තමන් තේරුම් ගන්නේ. දැන් ඔබට රූපයක් පේනවනේ, ශබ්දයක් ඇහෙනවනේ. අන්නේ ඇහෙන ශබ්දය තේන රූපය ඔබ තේරුම් ගන්න මොහොතේ තේරුම් ගන්නේ චක්කු විඤ්ඤාණයෙන්ම සෝත විඤ්ඤාණයෙන්වත් නෙවෙයි. තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය. අන්නේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී ඊට පාදක වෙච්ච ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් කියන මෙන්න මේක නැත්තම් අපේ කනත් ශබ්දයත් සෝත විඤ්ඤාණයත් කියන මෙන්න මේ අවස්ථා ඉතුරු නැතුවම නැති වෙලා නිරුද්ධ වෙලා සීස් වෙලා මෙන්න මෙතන එක තත්පර 10ක් හිතන බලන්න වෙනතුනේ ඔබට මේ වෙලාවේ රූපයක් මොකක්කෝ රූපයක් මතක් වෙනවනේ ඒ මතක් වෙන රූපය ඔබ ඇත්තටම තේරුම් ගන්නේ වර්තමාන මේ මොහොතේ තියෙන දැන් වැඩි දෙයක් තියා දැන් මෙතන මේ මලක් තියෙනවනේ මේ මල කියලා ඔබට පේනවනේ එතකොට අපිට හිතෙන්නේ මේ ඇසෙන් තමයි දැන් මේක මෙහෙර දකින්න කියලා නේද ඇසට වර්ණ රූපේනවා පිනතුනේ වර්ණ රූපය ඇවිල්ලා ඒ වර්ණ රූපේ එතනම ඉතුරු නැතුවම නැති වෙලා යනවා නිරුද්ධ වෙනවා සීස් වෙනවා ඒක තේරුම් ගන්නකොට මනෝවිඤ්ඤාණ අවස්ථයෙන් තේරුම් ගන්න. එතකොට අපි මුළු ජීවිත කාලයක් කියන්නේම මෙන්න මේක තමයි අපේ සිද්ධ කරපු දේ. රූපයක් බාහිර ලෝකයේ සතර මහා භූත රූපවල එකතු වීමක් තියෙනවා. හැබැයි ඒකට අපි මලක් කියලා, දරුවෙක් කියලා, ආම්දුරු කෙනෙක් කියලා, බණක් කියලා ඔක්කොම අපි පනවගත්තේ අපේ මනෝවිඤ්ඤාණය පැත්තෙන්. මෙන්න මේ තමයි කියන තුනේ හිතන වාරේ වැඩි කරන්න ඕනේ. එක පැත්තකින් සියලු සත්ත්වෝ සෝපත්ත්වා කියලා ලෝකේන හැම දෙනෙක්ම එක මිටට අරගෙන මේ සිතුවිල්ල වඩන්න අවසන් යනකොට අපිට එකිනෙක ගන්න තියෙන්නේ ඔබ වැඩිපුර ප්‍රියමනාප ඔබේ ඔබ ගැහණු කෙනෙක් නම් ඔබේ අම්මා හරි අක්කා හරි නංගි හරි වගේ කෙනෙක් ඔබ පිරිමි කෙනෙක් නම් ඔබේ තාත්තා හරි ඔබේ අයියා හරි මල්ලි හරි පුතා හරි තමන්ගේ සමාන ජෙන්ඩර් කෙනෙක් එක්කෙනෙක් තම අවසන්ට ගන්න අරගෙන යාට ફોකස් කරලා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා ඉහැලින්ම පුහුණු කිරීම තමයි අවසාන වශයෙන් අපි කරන්නේ. එතකොට එක පැත්තකින් මෛත්‍රිය වඩන ගමන් අනිත් පැත්තෙන් අපි දක්ෂ වෙන්නට ඕන සතිපට්ඨානය තුළින්. වර්තමානයේ තුල හිත තියාගෙන මේ මොහොතේ ප්‍රසන්න මොහොන්ට් එකේ හිත තියාගෙන ඒකට හොඳම භාවනා ටෙක්නික් එක තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය තුළ වර්තමානයේ හිත තියාගෙන හිත සමාධිමත් වෙන්න වෙන්න ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඒ ඇස රබය හටගත්තු චක්කු විඥාන අනිත්‍යයි මේ ආදි වශයෙන් බලන්න තියෙනවා. බලන්න බලන්න අපි බාහිර රූපෙන් නිදහස් වෙනවා. ඒ බලන සිතත් ඒ මනෝවිඥානයත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. පින්වත්නි අපි දෛනිකව කටයුතු කරන අතරේදී මෙන්න මෙතන ඉහලින්ම අපිට තියාගන්න පුළුවන් නම් අපේ හිත මේක තමයි සම්පූර්ණ භාවනා වුණා කියලා කියන්නේ. එතකොට මෙතෙන්ට අපට එකපාර එන්න බෑ. අන්න ඒ නිසා බුදුහාමුදුරෝ අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කරනවා. ග්‍රැජුවල් පැත් එකක්. ස්ටෙප් බයි ස්ටෙප් තමයි අපි මෙතෙන් යන්නට ඕනේ. අන්නේ යන ගමනේදී මේ වැඩ කටයුත්ත මුලින්ම පටන් ගන්න තමන් ඉන්න ගෙදරේ. ගෙදර තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම්, දරුවෝ ඉන්නවා නම්, ස්වාමි භාර්යාවන් ඉන්නවා නම්, ඒ ඇයිට තමන්ගෙන් කරන යුතුයකම් ටිකෙන් තමයි මේක පටන් ගන්න. අන්නේ යුතුයකම් ටික තමයි සිංහාරවාද සූත්‍රයෙන් දේශනා කරන්නේ. දෙමෝපියන් විසින් දරුවන්ට කළ යුතු යුතුයකම්, දරුවන් විසින් දෙමෝපියන්ට කළ යුතු යුතුයකම්, ස්වාමි පුරුෂයා විසින් භාර්යාවට, භාර්යාව විසින් ස්වාමි පුරුෂයාට මෙන්න මේ යුතුයකම් ටික විශේෂයෙන් තමන්ගේ අම්මා තාත්තට තමන්ගෙම දෑතින් සැලකීම කියන කාරණේ. සුඛ මත්තේ යථා ලෝකේ අතෝ පෙත්තේ යථා සුඛ කියලා දේශනා කරා. යම්කිසි කෙනෙක් ජීවත් වෙන අම්මට තාත්තට සැලකනවා නම් අන්න ඒක තමන්ගේ ජීවිතේ සැප ලබන ක්‍රමයක් කියලා. මෙන්න මෙතනින් ආරම්භ කරන්න පිනතුනේ මේකේ ಗುಣ දැනගෙනම කරන්න. දැනටත් මේ පිනතුනේ එක කරනවා අපි දන්නවා. ඒ ඔබ ඒ හොඳ පින්කම කරන නිසා තමයි ඔබට මේ ධර්මය ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔබට මේක ලැබෙන්නේ නැහැ. ඔබ කවදා හරි තමන්ගේ අම්මා තාත්තා කෙරෙහි එහෙම ආදරෙන් සලකලා තියෙනවා. ඔබ ඒ දෙමාපියන් දැනට ඉන්නවා නම් සලකන්න සිතුවිල්ලක් ඔබේ හිතේ තියෙනවා. ඔබ හොඳටම සලකන්න ඕන කියන මානසිකත්වයක් ඔබේ ඉන්නේ. අන්න ඒ නිසා තමයි ඔබට මේ සද්ධර්මය ලැබෙන්නේ. අන්න ඒක තමයි ජීවිතයේ සතුට සැනසීම ලබන ක්‍රමය. ඒක පින්නතුනි ආනිසංස දැනගෙනම කරන්න ඔබ කරනවා නම් අම්මා තාත්තා තමයි තමන්ට gedara තියෙන තින් පොඹුර. The field of merit your parents. If you take care of your parents kindly gratefully that is the first step of your spiritual life. The more you respect and take care of your parents, the more you receive the Kalyana Mitra Noble Association and you receive the Dhamma, which is the blissful life, which is the gradual path, which is the spiritual path. පින්නතුනි මෙතනින් ආරම්භ වෙනවත් එක්කම ඊළඟට අපි යන්නේ කලබුල සැලකීමත් එක්කම ඊළඟට පියවර තබන්නේ දානයේ පරිත්‍යාග සීලත්වය කියන කාරණා. කලබුල සලකනවා නම් කලබුල සලකන කෙනා පරිත්‍යාග සීලිය වෙනස් තවන්න. වැඩි ලෝභ කෙනෙකුට කලබුල සලකන්න බෑ. කලබුල සලකන කෙනා ලෝභත් නෑ. ලෝභ කෙනාට කලමුණ සලකන්නත් බෑ. කලමුණ සලකන කෙනාට ලෝභ ගමෙන් ඉන්නත් බෑ. මේ දෙකම එකට යන්නේ නැහැ. ඒ නිසා ඔබ අම්මා තාත්තට සැලකීමතුළු කලමුණ සැලකීම ඔබ කරනවා කියලා කියන්නේ ඔබ පරිත්‍යාගශීලී කෙනෙක් කියන එක. අන්න ඒ පරිත්‍යාගශීලීත්වයේ දන් දීම කරනකොට පින්න තුනේ වා සැලකීමත් වෙන ඕන කාරණයක් තියෙනවා. අපේ පින්නතුන් දැනටත් උගන් දාන දෙනවා. අන්නේ දාන දෙනවත් එක්කම අපේ හිත පිරිසිදු වෙනවා සහ බාහිරින් අපට ලොකු කීර්තියක් ප්‍රශංසාවක් එනවා. දන් දෙන කෙනාට. අහවල් කෙනා හරි පරිත්‍යාග සීලයේ කෙනෙක් දන් දෙන කෙනෙක් හරි හොඳයි කියලා කියනවනේ. කියනකොටම අපට වැරදෙන තැනක් තියෙනවා. මොකක්ද? අපි කීර්තියට ආසා කරනවා. ඊට පස්සේ ආ මං ගැන දැන් වාහ වර්ණනා කරනවා. දැන් කවුරුත් දන්නවා මං දන් දෙන කෙනෙක්. මං තමයි අරක කරේ කියලා දැන් කවුරුත් දන්නවා කියලා හිතන සමහරලාට. මෙන්න මේ පැත්තට ගියෝතින් පින්නතුනේ තමන්ට ධර්මය අහිමි වෙනවා. ඊට පස්සේ අපි යන්නේ අර ගුණ ගතනහට තමයි දන් දෙන්නේ. ඒ නිසා මෙතනින් හරියට පරිස්සම් වෙනවලු පින්නතුනේ. තමන්ට කොහොමද කීර්තිය ලැබෙනවා? ප්‍රාර්ථනා කරත් නොකරත් ඒක ලැබෙනවා. ඒකට ඇත්තට උනන්දු වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබ වා තමන්ගේ හිතගෙන සැලකිල්ලෙන් ඉන්න ඒ දන් දීමේදී ලැබෙන කීර්ති ප්‍රශංසාවලට එතරම් ආසා කරන්න යන්න එපා. ආසා කරයි කියලා ඔබට සුගතිගාමි වෙන බාධාවක් නැහැ. හැබැයි ඔබට මේ ලෝකේ තියෙන වටිනාම දේ සද්ධර්මය අහිමි වෙනවා. අන්න එතෙන්ටපත් වෙන්න එපා. එතෙන්ින් වා තමන්ගේ හිත පරිස්සම් කරගන්නට ඕන. ආගමික සාහිත්‍යය ඉතාම ලස්සන කතාවක් සඳහන් වෙනවා. එකින් කියන්නේ අපි මේ කරන දානයන් තෘෂ්ණා දෘෂ්ටි මාන සමග කරනකොට ඒකේ බලය අඩුයි කියන එක. හරිය පිරිසුදු හිතෙන් ඒ කරන දේ කරන්න ඕන පිණිතුන. එකතරා කතා ප්‍රවෘත්තියක් තියෙනවා. මනුස්ස ලෝකයේ එක්කෙනෙක් ඉඳලා ඒක නම් මිය ගිහිල්ලා තියෙනවා. උගන් දන් දීපු කෙනෙක්. මිය ගියාට පස්සේ මෙයා දිව්‍ය ලෝකයේ දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ දෙවියන් වහන්සේගේ ඉදිරියට මෙයා කැඳවනවා. අහලා තියෙනවා ඔබ දන්නවද ඔබ මේ දිව්‍ය ලෝකයට යන හේතුනේ මොකක්ද කියලා? එයාගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. එයා කියනවා ඔව් මම දන්නවා මම මෙච්චර මිනිසුන්ට ගෙවල් හදලා දීලා තියෙනවා. උදව් කරලා තියෙනවා. අනේ නිසා තමයි මම මේ ආවේ. නෑ නෑ නෑ ඒක නිසා නේ ඔබ මේ ආවේ. එයාමයිසේ කියනවා. මම මෙච්චර මිනිසුන්ට කැම බීම ඉඳන් හිටුම් බඩමුට්ටු බෙදලා තියෙනවා. අනේ නිසා වෙන්නේ නැති මම මේ දිව්‍ය ලෝකෙට එන්නේ නැහැ. නෑ නෑ කිසිම දෙයක් නිසා නේ ඔබ ආවේ. මම මෙච්චර ආගමික ස්ථාන හදලා දීලා තියෙනවා පූජකවරුන්ට. මම හිතනවා මේ නිසා තමයි මෙහි ඇවිල්ලා තියෙන්නේ. නෑ නෑ ඒ කිසිම දෙයක් නිසා නේ ඔබ මේ ලෝකෙට ආවේ. මේ දිව්‍ය ලෝකෙට ආවේ. කියනවා නම් මොකද්ද? මේක නට මතක් කරලා දෙනවා. මතකද ඔබ දවසක් ගොඩනැගිල්ලක් හදනකොට ගොඩනැගිල්ලේ අතිවාරම හපපතන වතුර තිබුණා. ඒ වතුරේ තිබිච්ච වතුරේ වැටිලා හිටිය කූඹියක් ඔබ ඇඟිල්ලෙන් අරන් ගොඩට දැම්ම මතකද? ආ මට ඒක මතකයි. ආ මතක තියාගන්න. ඔබ මේ දිවි ලෝකේ ආවේ අන්නර කූඹිය අරන් දාපු එකින්. අනිත් හැමදේම ඔබ කරේ කීර්තිය බලාපොරොත්තු වෙන්නේ. නම්බුව බලාපොරොත්තු වෙන්නේ. ඒ ලොකෝ පින්කම් කරාටේ වෙච්චර බලවත් නැහැ ශක්තිමත් නැහැ. නමුත් ඔබ මේ කූඹිය අරන් දාපු එක අවංකවම කරේ. ඒක කාටවත් පේන කරපු දෙයක් නෙවෙයි. ඒක හදවතින්ම උතුරාගෙන මෛත්‍රියෙන් අවංකව කරපු දෙයක්. අන්න ඒ කූඹිය අරන් දාපු එකේ කුසලය අර කරපු සියලුම දේවල් වඩා බලවත් කියලා වැඩි වෙයි. බලන්න වෙනතනේ. මේ කතාව ආගමික සාහිත්‍ය සඳහන් වෙන කතාවක්. නමුත් ඒකෙන් අපට ලොකු පණිවිඩයක් දෙනවා. අපි මේ කරන දේවල් වල කොච්චර තින්කම් වල බලයක් තියනවද කියලා තමම තමගෙන බලන්න. අපි විශාලිට පින්කම් කරන සමහරලාට බුදුරජාණන් වහන්සේගේ දහම දේශ බණ්ඩිට පින්නතුණේ ඊටම පැහැදිලිලි. වේලාම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ වේලාම සූත්‍රේ කරා තැනැක්සේ සඳහන් කරනවා බොහෝ දාණයට දෙන්නේ සොනසහල් බතුයි මිරිස් හොඳයි කියලා. ඔහු කියනවා මට හුඟක් දෙන්න තරම් ධනයක් නැහැ මං වත් දුප්පත් දැන්. මම දාණයට දෙන්නේ සොනසහල් බතුයි කාණි හොඳයි කියලා. මිරිස් හොඳයි කියලා. අර හාල් කොටනකොට අර අයින් කරන අන්තිම කුඩු වෙච්ච හාලෙන් හදන බත්. ඒ බතුයි මිරිස් හොඳයි. මේක තමයි දුප්පත් කෙනෙකුගේ අවසාන ආහාරය. දුප්පත් ආහාරය. අපි සාමාන්‍ය කියනවා ලුණු මිරිසුයි බතුයි වගේ. නැත්තම් ලුණු කැඳ ටිකක් වගේ තමයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒක ගැටලුවක් නෑ. ඔබ දෙන්නේ සුනුසහල් බතුයි. කාටිවත් දෙවනට කමක් නෑ. හැබැයි ඔබ ඒක සංකච්ඡන් දානන්දේති, සහත්තන් දානන්දේති, චිත්තිකත්වා දානන්දේති, ආගමන දිට්ඨිකෝ දානන්දේති, අනපවිද්දන් දානන්දේති. ඔබ දෙන්නේ තමන්ගේ දෑ දෙන්නම්. මනාව සකසලා නම් ඒක දෙන්නේ. ඒක දෙන්නේ ගෞරවයෙන් නම්. ඒක දෙන්නේ කර්මඵල අදහගෙන නම්. ඒ පින්කම නිතර නිතරම කරනවා නම් ඒකේ ආනිසංස වැඩි. ඒක ඊටාම ප්‍රබල කුසලයක් කියලා. මේකෙන් පැහැදිලි වෙනවා පින්නතුනි අපි කොහොමද දානය කරන්න ඕන කියන කාරණය. අපි බොහෝ වෙලෙ හිතන් ඉන්නේ වැඩි පිළිසකට වැඩි ප්‍රමාණයක් දීම තමයි හැබැයි දානය කියලා. නමුත් බුදුදහමේ ගැඹුරට ගියාම පේන දේ තමයි ඊටාම සුළු දෙයක් හෝ ඊටාම සත්භාවයෙන් එහි ආනිසංස දැනගෙන දෙනකොට ඒක ආනිසංස ඊටාම ප්‍රබලයි පින්නතුනි. ප්‍රබලිතා නෙවෙයි. මේ පින්කමෙහි ප්‍රධාන ආනිසංස දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද දෙක? කුලදී ආනිසංස ගානක් කියනවා, මේ වගේ භවෝග සම්පත් ලැබෙනවා මේ වගේ කියලා. අවසානට එනකොට ආනිසංස දෙක ගැන සඳහන් වෙනවා. ඔබ ඇත්තම ඩහල තියෙන්නේ දන් දෙනකොට ලැබෙන ආනිසංස දෙක ගැන. එකක් තමයි අපි යම් කිසි දෙයක් කියනකොට අපි ළඟින් ඇසුරු කරන අය අපි ඒ කියන දේ පිළිගන්න සූදානම් කියන එක. අපේ වචනයට අවනතයි කියන එක. මේක පින්නතනි මෙන්න මේ ලක්ෂණ වලින් දානෙදී මේ ලැබෙන ආනිසංසය. ඒ විතරක් නෙවෙයි මේ දානෙ ආනිසංස විදියට අපට කල්යාණ මිත්‍රය මුණගැහිලා ධර්මයේ ඊටාම වැදගත්ම කරුණ වහන ලැබෙනවා. ලැබෙනව විතරක් නෙවෙයි ඒ වැදගත්ම ගැඹුරම ප්‍රඥාව මිශ්‍රිත කාරණා ඇහෙනකොට ඒක තමන්ට හොඳට තේරෙනවා. ඒ ධර්මයෙන් යෙදෙන්න තමන්ට උනන්දුවක් ඇති වෙනවා කියන්නේ. මෙන්න පිනතුන් මැණික් ගරලා ගරලා අර සාමාන්‍ය ගල්කට ගරලා ගරලා හරියට මැණික් ටික තෝරගත්තා වගේ දාණයෙන් ලබන අග්‍රතම ප්‍රතිඵලය. වෙනත් විදියකින් කියනවා නම් පිනතුනි ඔබ ජීවිත කාලේ ලබාගත්තු වටිනාම සම්පත හරය බලාගෙන කොහොමද? ඒ බලාගන්න ක්‍රමය තමයි යම් කිසි කෙනෙක් කිව්වටින් ඔබ තම ජීවත් වෙන්නේ පැය 24 කියලා. අද දැන් 5යි, 5ට කාලයි, හෙට 5ට කාල වෙනකොට ඔබ මිය යනවා. කියලා යම් කිසි විශ්වාසවන්ත කෙනෙක් ඔබට කියනවා. හරියටම දන්නේ කෙනෙක්. එහෙම කිව්වටින් ඔබ මේ ඉදිරි පැය 24 දි මොනවද කරන්නේ? හිතලවත් නැහැ නේ. මෙන්න මේ ඉදිරි පැය 24 දී ඔබ කරන දේ තමයි ඔබ මෙතෙක් ජීවිත කාලේ උපයාගෙන තියෙන දේ. ඒ මොකද්ද? ඒ තමන් කොච්චර ඉහලින් කල්යාණ මිත්‍රයන් ඇසුරු කළ තියේද, ඒ ඇසුරු කළ තියන අයගෙන් කොච්චර නම් ඔබ සාරයේ එසෙන්ස් එක අරගෙන තියේද කියන කාරණේ. ධර්මයේ සඳහන් කරනවා මොහොත්තම් පිටේ විඤ්ඤෝ පණ්ඩිතං පෛරුපාසති කිප්පන් ධම්මං විජානාති ජීවහාසෝ පරසංගතා කියලා. නොනති කෙනෙක්, බුද්ධිමත් ධර්මය දන්න කෙනෙක් මොහොතක් හරි ආශ්‍රය කරා නම් ඔහු ඉක්මනටම මේ ධර්මයේ සාරයම තමගේ ජීවිතේ ගන්නවා, හරය උකහා ගන්නවා. කොහොමද? ජීවහාසෝ පරසංගතා කියලා. හරියට පොත්තේහි නැත්නම් වෙන්ජනෙහි රස දන්නා දිව වගේ කියලා. දිවට ඉක්මනටම රසය දැනෙනවා. අපේ නුවණැති නෝනුතින් කොහොමද? ධම්මේ සූපරසංයත. පොත්තේ රස දන්නේ නැති හැන්ද වගේ කියලා. ඒ නිසා ඔබ හැන්දක්ද ඔබ දිවක්ද කියන එක ඔබ බලන්න ඕන. හොද්දේ රස දන්නේ නැති හැඳක් වෙනවද? ඒ හොද්දෙහි වෑංජනෙහි රස දන්න දිවක් වගේ වෙනවද කියන එක අපි අපගෙනම තීරණය කරන්න. එතකොට මෙහෙම කෙනෙක් කිව්වොතින් මෙන්න මේ පැය 24 දි තමන් කරන්නේ මොකද්ද කියන කාරණය. ඒ කියන්නේ පින්තුනේ ඇත්තටම අපේ ධර්මයේ ප්‍රැක්ටිස් එක කියන එක. එතකොට මෙන්න මෙතනින් කාරණා දෙකක් කියවෙනවා පින්තුනේ. මේ වගේ අවස්ථාවක් එන්න කලින් අපි කල යුතු මුලින් කළ තියෙන ඕන කාරණා ටික වේලාසනේ කළ තියනට ඕන. දැන් මේ පැය 24 දී ඉඩකඩම් ලියන්න ගියොත් මොකද වෙන්නේ? නීතිඥව යන්න යන්න වෙනව මගදීම පැය 24 ගිහලා ඉඳිවන්නේ. එතකොට මෙන්න මේ මොහොත වෙන්න කලින් අපි ඒ කල යුතු දෙයක් තියෙනවා නම් වේලාසනියෙන්ම ඒව කළ තියන්න බුද්ධිමත් විදියට. අන්න පළවෙනි කාරණා. ඒක අවසාන මොහොත වෙනකන් ඉන්න එපා. හිටියොත් මොකද වෙන්නේ? අවසාන මොහොතේ ඒක තමයි මතක් වෙන්නේ. ඒක මතක් වෙලා උඩට යන්න තියෙන අවස්ථාව නැති වෙලා අල්ලෙහාට මැදිලා ඇවිල්ලා පහළ තැනක තමයි ඉපදෙන්නේ. ඒක ලොකු අභාග්‍යයක් වෙනතුන. ඒව ගැන කලින්ම හිතලා තියන්න, කලින් ඒව නිසි විදියට කළමනාකරණය කළා කියන්න. තමන්ගේ හිතේ නිදහස තියාගන්න. ඊළඟ කාරණය තමයි හැම මොහොතෙම තමන් ධර්ම පුහුණුව ඉහිලින්ම තියාගෙන ඉන්න. ධර්ම පුහුණුව කියන්නේ පින්නතුනි එදිනෙදා කටයුතු වලින් වැළකෙලා නෙවෙයි මේ කියන්නේ. රැකී රක්ෂා නොකර, ගෙවල් දොරවල් පිරිසිදු නොකර, දරුවන්ගේ යුතුයකම් නොකර ධර්ම ප්‍රැක්ටිස් කරනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ දේවල් කරන අතරේදී අපි දක්ෂ වෙන්නට ඕන දහමින් ප්‍රයෝජන ගන්න. අන්න එතනින් ගත්තොත් පින්නතුනි මෙන්න මේ පැය 24ට තමයි අර පාඩේ දේශනා කළේ. අත්ථේ වික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තම්බා. නොනති කෙනෙක් තමන්ගේ සිතින් ගන්න ප්‍රතිඵලය තමයි තමන් දිනකට වැඩිපුර කාලයක් සමත භාවනාවටත් විදර්ශනා භාවනාවටත් යොමු කරන කාලය. වෙනත් විදිහකින් කියනවා නම් ජීවිතයේ ඉහළින්ම සතුටෙන් ඉන්න මොකද්ද කරන්න ඕනේ කියන කාරණේ. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ, ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ, සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉහළම අවවාදය අපි පිළිපදිනවා කියන කාරණේ. ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙන කරන්න තියෙන ඉහළම දේ අපි කරනවා. ඒ තමයි ඒකාතකින් සමත භාවනා කරනවා, අනිත් පැයෙන් විපස්සනා භාවනා කරනවා. වෙනත් විදිහකින් කියනවා නම් භාවනා ක්‍රම 40ක් බුදුදහමේ දේශනා කරලා තියෙනවා. දස ආසින, දස ආසුඹ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, ආහාරේ පටිකූල මනසිකාරය, ධාතු මනසිකාරය, සතර ආරෝපණ කියන මෙන්න මේ කමඨාන 40න් තමන් කැමති භාවනාවක් වැඩිපුර ජීවිතේ පුහුණු කරගෙන තියන්න. මෛත්‍රී භාවනාව, බුදුමන භාවනාව, ධාතු මනසිකාරය, ධම්මානුසති භාවනාව, මෙයාගේ භාවනාව ඔස්සේ ගිහිල්ලා අවසානයේ තමන්ට දෙන්න පුළුවන් උපරිම වටිනාකම මොකද්ද? ඔබේ හුස්මට දෙන්න පුළුවන් උපරිම වටිනාකම මොකද්ද? ආනාපාන සති භාවනාව, මයින්ඩ්ෆුල් බ්‍රීතින්. පින්නතුනි මේක තමයි සමත විදර්ශනා දෙකම එක විට වැඩෙන භාවනාව. මුලින් එක සමතේ පිහිටලා කරන්නේ, පහු වෙනකොට එක විදර්ශනා පැත්තට ගිහිල්ලා අනිච්ඡානුපස්සී විහෙල ධ්‍යාස සිස්සාමිච්චේක දීමට්ටමට යනවා. මේක තමයි කියන ජීවිතයේ සුවදායන භාවනාව. අපි ජීවිතේ ගත කරලා පින්නතුනි ටිකෙන් ටික මියපත් වෙන මේ යන්නේ. අපි වෙහෙසටපත් වුණත් අපි නිතර අපේ හුස්මත් එක්කයි ඉන්නේ. විශේෂයෙන්ම අපි ලෙඩ වෙලා එක්කන් වෙච්ච මොහොතේ අපේ සරණ තියෙන හුස්මත් එක්ක පින්නතුනි. ඒ වෙලාවට වැඩි දෙයක් තියා අපේ ජංගම දුරකථනයෙන් වෙන කෙනෙකුට කතා කරන්න තරම්වත් පණක් නැහැ පින්නතුනි. ෆෝන් එක කන ළඟට තියාගන්නවත් බැහැ අපිට. වෙන කෙනෙක් තිබ්බත් කතා කරන්න තරම් කටවත් එහෙම කරන්න බැරි වෙන වෙලාවක් එනවා. ඇරපු ඇස් දෙක වහගන්න බැරි වෙනවා බිනදී. වහපු ඇස් දෙක අරගන්න බැරි වෙනවා. වතුර මිදන් කටට දැම්මොත් ගිල ගන්න බැරි මට්ටමට දුර්වල වෙනවා. එහෙම ජීවිත ලැබිච්ච අය අපි පිනතුනේ. නමුත් අපි හුස්ම ගන්නවා. අන්නේ හුස්ම ගන්න වෙලාවට අපි මේ කලින් ආනාපාන සතිය පුහුණු කරලා තිබ්බොත් එදාට පිනතුනේ අපි මුළු ලෝකයක් ජයගත්ත වෙනවා. ආයි අපිට කිසිම කෙනෙක් ගැන යැපෙන්න, දුක් වෙන්න, කනගාටු වෙන්න දෙයක් නැහැ. අපිට මුළු ලෝකයක්ම ලැබුණා වගේ. ආනාපාන සතියට ගුරුණාම පින්නතුනි මේක තමයි ධර්ම මාර්ගයේ ප්‍රධානතම අංගය බවට පත් වෙනවා. මේකට කියනවා මණ්ඩපේය මිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා. මේ බඹසර හරියට මිහිරි පානයක්, මේ පැණි පානයක්, මේ වදයක් අනුභව කරන්න වගේ කියලා. ඒ තරම්ම ලස්සන ධම්මගක් වෙනතට අපිට මේ ලැබෙලා තියෙනවා. ඒ ධම්මග තේරුම් ගත්තොත් එදාට වෙනතට තේරෙනවා අපට දුකයි නිදා ගන්න දුකයි අපට. දැන් අපිට මෙහෙසලපත් වුණාම ලොකුම දේනේ නිදා ගැනීමනේ. ධම්ම හරියට ජීවිතේ ලැබුණොත් වෙනතට අපට නිදා ගන්න දුක හිතෙනවා. නිදාගෙන ලබන සතුටට වඩා වෙහෙස නිවා ගැනීමට වඩා නිවීමක් ලැබෙනවා භාවනා කරන අවස්ථාව. ඒ මට්ටමටම අපේ ධර්ම මාර්ගයේ දියුණුව ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, ධහම තුල ඉඳීම තමයි අපේ ජීවිතේ සාර්ථකම දේ බවට පත් වෙන්නේ, සතුටම විඳින බව දේ බවට පත් වෙනවා, අපි කැමැතිම දේ බවට පත් වෙන්නේ. ඒ කොහොමද? ඒ තමයි මේ ධර්ම මාර්ගයේ තේරුම් ගන්නට පස්සේ මේ ඉදිරි පිට පේන රූපය අපි තේරුම් ගන්නේ මේක ඉතුරු නැතුවම ඒ අත්දැකීම නැති වෙච්ච තැනක මනෝ විඥාණයෙන් මේක තේරුම් ගන්නේ කියලා දැනගත්තොත්, බාහිර රූපයට හිත බැසගත්තොත් තමන්ට ජරා මරණ විඳින්න වෙනවා, දුක් දොම්නස් බාහිරින් තමන්ට එනවා, ඒ දුකේ නිදහස් වෙන නම් මේක මේ වෙලාවෙහි නැති වෙලා ගිහපු දෙයක්. දැන් මේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න කියලා අභ්‍යන්තරයෙන් පෙතන හැරෙන එක. පින්නතින ඔබ විශ්වාස කරනවද? මේ යථාර්ථය දා බුදුරජාණන් වහන්සේගේ කාලේ දේශනා කරනකොට සමහර ඇත්තම් හෙට වෙන දවසේ ලොකු මාලිගාවක් හදලා මාලිගාවත් විවෘත කරන්න තියෙනවා. හෙට වෙනිදාසේ විවාහය බුත් කරගන්න තියෙනවා. හෙට වෙනිදාසේ ඔටොන්නක් පළඳින්න රාජාභිෂේක මංගල්‍යයක් මේ තුනම තිබිච්ච අය ඒ ටික දාලා මේ දහවට අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ දහම හොඩ පස්සේ ඒ කාලේ හිටිය උංග කියන ගෘහපතියේ, ඔහු ඉතාම තරුණ වයසේ හිටියෝ විවාහ වෙල හිටිය කෙනෙක්, ඔහු භාර්යාවන් 4 දෙනෙක් හිටපු කෙනෙක්, මේ අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත මේ ජීවිත යථාර්ථයේ සහිත දාමහන කොටම ඒ මොහොතේම බුදුහාඳුරු වෙතින් අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදයත් එක්ක පංචශීලය සමාදන් වුණා. බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා කියන පොරොන්දුව මත ඒකත් එක්ක තියෙන පංචශීලය සමාදන් වුණා. එතෙන් පටන්ම බ්‍රහ්මචාරී වාසය කළා. දෙන්නුතුනි මේක කවරගියන් බල කිරීමකින්වත් කෙදර තියෙන ප්‍රශ්න නිසාවත් කරපු දෙයක් නෙවෙයි. වරදවා තේරුම් ගන්න එපා. යනු සමහර අය එනවා මාංශරට ධර්මයට කියලා එනවා, මහාන වෙන්න කියලා එනවා. ඒ නෑයි. ඒනෙ වෙන වෙන ප්‍රශ්න නැහැ. එක්කෝ කෙදර කියන අමනාප වෙලා, එක්කෝ ධනිය නැති වෙලා, එක්කෝ නඩු හැබේකට සම්බන්ධ වෙලා, එක්කෝ කෙදරට පාඩම අහු ගන්න. එහෙම නේ කන්නේ මේක දෙන්නුතුනි. මේක සම්පූර්ණයෙන්ම මුළු හදවතින්ම තමන්ගෙම නිවීම දැකලා මෙන්න මේක තමයි දුකෙන් නිදහස් වෙන මාවත කියලා සැබවින්ම දැකගෙන ගමනක් මේක. මේකට පැවිදි වෙනම අවශ්‍ය නැහැ. මේ ධර්මයට ආවට පස්සේ පින්නතුනේ තමන්ගේ ජීවිතේ ඉහළම තැනින් තියාගන්නේ මෙන්න මේ අවබෝධය. ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් දැනෙන හැම වෙලාවෙම දන්නවා මේක තේරුම් ගන්න වෙලාව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන මෙන්න මේ බාහිර රූප නිරුද්ධ වෙච්ච තැනක තමන් මේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න කියලා. මෙතන කරන් තියෙන මිනිත්තු අවබෝධය ඇති කරගෙන මෙතෙන්ට හිත තැබුව ගමන්ම බාහිරට රූප හොයාගෙන යන්න තියෙන උත්සාහය ටිකෙන් ටික අඩු වෙනවා. පින්නතුනි, තමන් දන්නවා තමන්ගේ සතුට තියෙන ඇතුළු පැති කියලා. මේක තේරෙන කම්ම අපි හිතන් ඉන්නේ සතුට තියෙන්නේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ දේවල් වලේ ජීවිතේ හරය සතුට තියෙන කියලා අපි මහා වේගවත් ගමනකදී ඉන්න කෙනෙකුනි. අන්නේ බාහිරට යන ලෝකයෙන් ඒ බාහිර ගමනේ නිදහස් කළා තමන්ගේම ඇතුල් පැත්තට හරවන්නේ මෙන්න මේ දර්ශනයත් එක්ක. බුදුරජාණන් වහන්සේගේ කාලීට එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ඕඩුගේ රෝහිතස්ස කියලා. මේ රෝහිතස්ස කියලා කියන්නේ ගියාත්මය මනස ලෝකෙ හිටපු කෙනෙක්. ඔහු ධ්‍යාන වඩලා හිත දියුණු කරලා මෙහා ඉරිදි බලෙන් ලෝකයේ කෙලවරකට හොයාගෙන යන්න ගියා. ඉරිදි බලෙන් එතන මොහොතෙම එක ග්‍රහ ලෝකයකට යනවා, එතනින් තව ග්‍රහ ලෝකයකට යනවා. ඔහොම මුළු විශ්වය පුරාම මෙහා මුළු ජීවිත කාලෙම කරේ විශ්වයේ කෙලවරක් හොයාගෙන ගියා. මොකද්ද උනේ? ඒ හොයාගෙන යද්දි මගදීම කාලේ ඉවර වෙලා ජීවිතය අවසන් වායස ඉවර වෙලා. මෙයා ධ්‍යාන බලෙන් හිටිය නිසා මෙයා බ්‍රහ්ම ලෝකෙ ගියා, දෙවියෙක් වුණා. දෙවියෙක් වෙන කායි මොකද කරන්නේ? ආයි ලෝකේ කෙලවරට හොයාගෙන ආයි කායි කරන්නේ. ඔහම යන ගානේදී නම් බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. මනස ලෝකෙට. ඇවිල්ලා ඔහු අහනවා, ස්වාමීනි මේ දෙපයෙන් ඇවිදලා නැත්නම් භෞතික වශයෙන් ලෝකේ කෙලවරට යන්න පුළුවන්ද කියලා. බුදුහාරෝ කියන රෝහිතස්ස එහෙම කරන්න බෑනේ. කවදාවත් පාගමනින් ගිහිල්ලා භෞතික ලෝකෙට හොයාගෙන ගිහින ලෝකේ කෙලවරට යන්න බෑ. සාමාන්‍යයෙන් විද්‍යාඥයා කියන විදිහට ගිහිල්ලා නෙමෙයි පින්නතුනේ. උපකරණකින් ගිහිල්ලා නෙමෙයි, හිතේ වේගෙන් ගිහිල්ලා. නැත්තම් ආලෝකයේ වේගෙන් ගිහිල්ලා. ආලෝකයේ වේගය කියන්නේ එක තත්පරයකට සැතපුම් 180,000ක වේගෙන් ගිහිල්ලා. ඒ වේගෙන් ගියත් අවුරුදු 100ක් ගියත් ලෝකේ කෙලවරට යන්න බෑ පින්නතුනේ. ඒ තරම් ඉස්සෙල්ල ඔක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ කෙලවරට නොගිහිල්ලා දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා. දෙපයින් ලෝකයේ කෙලවරට යන්න බෑ, කෙලවරට නොගිහිල්ලා දුක කෙලවර කරන්න බෑ කියලා. මේක පුදුම කතාවක් වෙනවා. ඊළඟට බුදුහම දේශනා කළා රෝහිතස්ස බ්‍රාහ්මණයට, මෙන්න මේ බඹයක් පමණ වූ ශරීරය මතමයි ලෝකයක්, ලෝක ඇතිවීමක් නැතිවීමක් නැති කරන මාවතක් තියෙන කියලා. ඉමස්මෙන් ඊව බයාමත්තේ කලේබරිය සසන්නේ ලෝකංච පඤ්ඤේමේ ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනි කටිපදංච කියලා. ඒ කියන්නේ මේ අසකනාදී මෙන්න මේ ලෝකයෙන් තමයි සපුරාම මේ විශ්වයේ ලෝකේ තේරුම් ගන්න. ලෝක නිදහසෙන් මේක කියලා. එනිසා දක්ෂ කෙනා පාගමනින් ග්‍රහලෝක හොයාගෙන අන්තිමට යන්නේ. ඔහු අවබෝධ කරන්නේ තමන්ගේ ඇස, රූපය, කන, ශබ්දය, නාසය, ගන්ධය, දිව, රස, කය, පහස. මෙන්න මේක අවබෝධ කරලා තියෙන මාර්ගය තමයි පින්නතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. එතන මුලින්ම අපි ඇති කරගන්නේ මෙන්න මේ දර්ශනය. මේ දර්ශනය තමයි මුලින්ම ඇති කරගන්නට ඕන. Vision is first, then mission. Vision is very important. Without vision, mission is useless. Without vision, mission is blind. Mission without vision is useless. අනේ සාපේනතුනි, අවසානට අපි යන vision එක මෙන්න මේක. බාහිර ලෝකයෙන් නිරුද්ධ වෙච්ච නැති වෙලා ගියපු මොහොතකයි අපි ලෝකය පරිහරණය කරන්න කියන එක. එතන තමයි destination එක, ගමනාන්තය. එතන ගමනාන්තයේ ඉඳලා ඒක තේරුම් අරගෙන ඒක සුතමේ ඥානෙන් අසා දැනගෙන පටන් ගන්න කොතනින්ද? පටන් ගන්න මිෂන් එක කියන්නේ කරන දේ මෙහෙවර කියන එක. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා. සීලේ පදිත්තය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං. සීලේ පිළිදෙන නොනැති කෙනා සමාධි ප්‍රඥා වඩනවා. එනිසා ඔබ නිරතුරුව පංචශීලය සමාදන් වෙන අය, පංචශීලය ආරක්ෂා කරන අය, ඒ ගැන පිනොතින ඔබ නිතරම හිතන්න, නිතර ඒ ගැන සතුටින් ඉන්න. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. මම සොරකමින් වැළකීලින කෙනෙක්. මම වැරදි කාමසේවණයෙන්, බොරු කීමෙන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මම වැළකීලින කෙනෙක් කියන එක නිතරම තමන් ගැන හිතන්න. අනේ ජීවිතේ තමන්ට හරි සතුටක් වෙන තුන. ඒ පංචශීලයේ ඔබ සමාදන් වෙලා ඉන්න වගේම පුලුවන් තරම් අනිත් අය පංචශීලයේ සමාදන් කරවන්න වෙන තුන. ඒක වටිනාකම කියලා දීලා අනිත් අය පංචශීලයේ වැද ගන්න. මේක තමයි කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම දායාදය. යම් කෙනෙක් මේ පංචශීලයේ කරුණු සපුරාම ආරක්ෂා කරන බව ඔබ දන්නවා නම් ඒ කෙනා ගැන ඔබට කොච්චර ගෞරවයක් හට ගන්නවද බලන්න. දැන් ඔබ දන්නේ නැති අලුත් කෙනෙක් මුණ ගැහුනොත් එයා ගැන දන්න වෙන කෙනෙක්ගෙන් ඔහු ගැන අහනවනේ. දැන් ඔබේ ව්‍යාපාරයකට හරි ඔබේ ගෙදර නවත්ත ගන්න හරි කෙනෙක් එනවා නම් ඔබ වෙන කෙනෙක්ගෙන් එයා ගැන අහනවනේ. කොහොමද අහන්නේ? මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා අහනවනේ. ඊළඟට මොකක්ද අහන්නේ? මෙයා හොර බොරු නැති කෙනෙක්ද කියලා අහන්නේ. මොකක්ද අහන්නේ? හොර බොරු නැති කෙනෙක්ද කියලා. මොකද්ද මේ අහන්නේ? පංචශීලයෙන් සීලපද දෙකක් තියෙන කියලා මේ අහන්නේ. මෙයා අදින්නා දාන ශික්ෂාපදේ ආරක්ෂා කරනවද? මුසාවාදා වේරමණී ශික්ෂාපදේ ආරක්ෂා කරනවද කියලා මේ අහන්නේ. ආයතන තහනවා නම් සුරාසෝදුව නැති කෙනෙක්ද කියලා අහනවා නේද? නෝන කෙනෙක් එහෙම දෙන්න යනකොට, දරුවෙක් එහෙම විවාහ කරලා දෙන්න යනකොට බලන්නේ මොකද්ද? බලන්නේ සුරාසෝදුවෙන් තොර කෙනෙක්ද කියලා තමයි බලන්නේ නේ. මේ මොකද්ද ඇත්තටම බලන්නේ? මේ සිල්වන්තද කියලා බලන්නේ. බලන්න පින්නොතනි මේ පහම පංච සීලයෙන් යම් කෙනෙක් ආරක්ෂා කරනවා නම් එයා ගැන කොච්චර ආදරයක් ගෞරවයක් හට ගන්නවද? මේ පංචශීලෙන් එකක් හරි කෙනෙක්ගෙන් කඩ වෙනවා නම් එයා ගැන අපිට බයයි. එයා ගැන සැකයි අපිට. ඒක න ඇතැමිට කොච්චර දාන දෙන කෙනෙක් වුණත් යම් කිසි කෙනෙක් සොරකම් කරන කෙනෙක් නම් මොකද වෙන්නේ? විශ්වාසයක් තියෙනවද? නෑ නේ. දැන් බලන්න අපේ ශ්‍රී ලංකාවේ හුඟක් දානමාන පින්කම් කරනවනේ. දාන ගැන හාමුදුරුවෝ හුඟක් අගය කරනවා. නමුත් ඒ පමණට අපි සීලය ගැන අගය කරන්නේ නැහැ. සීලය ගැන අවධානය යොමු කරන්නේ නැහැ. එතකොට කෙනෙක් දන් දෙන්න පුළුවන්. නමුත් ඔහු ගැතින සීලපද කඩ වෙලා තියෙන පුළුවන් පින්නතුනි. පංචශීලයේ කඩ වෙලා නම්, සීලපද කඩ වෙලා නම් පින්නතුනි, දාන දීමෙන් පමණක් කෙනෙකුට සමාජයේ විශ්වාසය ගොඩනගා ගන්න බෑ. අනේ නිසා විශ්වාසය ගොඩනගා ගන්න නම් ප්‍රධාන වශයෙන් තියෙන උන දේ තමයි පංචශීලය කියන කාරණේ. බුදුදහම තුල පින්නතුනි බුදු දේශනාවල රාශියක්ම මේ පංචශීලය ගැන කරුණු සඳහන් වෙනවා. මේක පින්නතුනි හිතර බලන්න විතරම අවධානයෙන් ඉන්න මේක. ඔබේ දරුවන් ගැන, සහෝදර සහෝදරියන්, සාමි භාර්යාවන්ට කොහොම හරි කියලා පින්නතුනි මේකේ උනන්දු කරවන්න බලන්න. නිකම් බැරි නම් සංගේ දීලා හරි කමන්නේ. මුල් සතියේ දෙකේ මාසේ දවසට ඩොලර් 100ක් ගානේ දීලා හරි කමන්නේ. පංචශීලය ආරක්ෂා කරවන්න. පස්සේ ඩොලර් 200 ගානේ ඔබට දෙයි. මේ ඥානසංස දැනගත්තට පස්සේ බලන්න අනාථපිණ්ඩික සිටුතුමා, ඔහුගේ පුතා දහමට යොමු කරේ කොහොමද? ඔව් සල්ලි දීලා එක දවසක් බණ අහලා වතින් ඒ කාලේ හැටියට 1000ක් දෙනවා කියලා කිව්වා. මුලින් දවසේ බණාලාම අහවණු 1000ක් දුන්නා. ඊට පස්සේ දවසේ කිව්වා බණ පදයක් මතක තියාගෙන આવොත් අහවණු 1000ක් දෙනවා කියලා. මෙන්න මේ විදිහට පින්න තුනේ ටිකෙන් ටික ඒ දහමට යොමු කරනා පස්සේ අන්තිමටම සෝවාන් වුණා. සෝවාන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඉදිරි පිටදීම කාමණු 1000 දෙන්න කියලා. කාලසිරි පුත්‍රට ලැබි හැදුණා. ගත්ත නැහැ. ගත්තේ නැ ගන්න පුළුවන් දෙන්නේ. දැන් මේ සෝවාන්නේ මේ බණ අහන්නේ. පින්නතුනේ මෙන්න මේ වගේ දහමෙහි මූලික අවස්ථාවක් තමයි එකක් මෞපියන්ට සැලකීම, අනිත් දේ තමයි පංචශීල ආරක්ෂා කිරීම. මෙන්න මේත් එක්ක පින්නතුනේ අපි සැබෑ ලෙසම දහම තමන්ට ලැබෙනවා නම් අන්නේ ධර්මයේ ලැබීමත් එක්ක තමන්ගේ ජීවිතයේ වෙන සුවිශේෂීම වෙනස තමයි ටිකෙන් ටික තමන්ගේ හිත භාවනාවට යොමු වෙනවා. බාහිර රූප ශබ්ද ආදී හොයාගෙන යන්න ගිහපු මහන්සිය ටිකෙන් ටික අඩු වෙලා ඒ සතුට තමන්ගේම අභ්‍යන්තරයේම ගොඩනගා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. අනේ නිසා පින්නතුන් දැන් අපි ටික වේලාවක් සමත භාවනා පුහුණු කරමු. මුලින් අපි මෛත්‍රී භාවනාව පුහුණු කරනවා. ඊට පස්සේ අපි බුදුගුණ භාවනා වඩලා අවසානයේදී අපි ආනාපාන සතිය පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට පහසු විදියට වාඩි වෙන්න, ඇඟපද්දට අපහසුවක් නැති විදියට, මේ අමාරු නම් පුටුවක උනත් කමන්නේ, නිකම්ම අමාරු නම් හේතු වෙල උනත් කමක් නැහැ. හැබැයි හේතු නවීනා නම් වැඩිය හොඳයි. තමන්ට ලේසි ලෙඩක් කිය නැත්නම් පහසු විදියක ඉන්න, ශරීරය සැහැල්ලු කරගෙන ඉන්න. අපේ දැන් ආරම්භයේදී මෛත්‍රී භාවනාව පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුදහමෙන් සඳහන් කරන මෛත්‍රී භාවනාව එකසකින් අපේ හිතේ තියෙන මානසික පීඩනය, විශේෂයෙන් අනිත් අය කෙරෙහි තියෙන අවනාපය දුරු කරන්න මූලික කමඨහනක් වෙනවා. අනිත් පැයෙන් හිත එකඟ කරන භාවනාවක්, ඒ වගේම ලෞකික කුසලය පින ඉහළටම දිනු කරගන්න මාර්ගයක්, ඒ වගේම හිතේ සතුට වේගයෙන්ම දිනු කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. මුලින්ම අප අපට මෛත්‍රී වඩලා හිතින්ම නැත්තම් තමන් මම සුවපත් වෙමි කියන සිතුවිල්ලෙන් අපි ආරම්භ කරමු. හොඳයි පින්නතුනේ, දැන් අප සෝදානම් වන්නේ මෛත්‍රී භාවනාව පුහුණු කරන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. Please relax your body. Straighten your body please. Be aware of your body posture that you are sitting here, from your legs to head and from your head to legs. වම් මත උඩින් දකුණු මත තියාගෙන S2 අපි හඩවන් කරගනිමු. Please keep your right hand on the left hand. Close your eyes gently if you are comfortable.

සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. I see the all over the world like my family, like my children. I wish all of them may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. ලෝයේ සියලු දෙනා අතරින් ඔබ කැමති ඔබට සමාන gender එකේ එක කෙනෙක් තෝරගන්න. ඔබේ අම්මා හරි, ඔබේ තාත්තා හරි, ඔබේ සහෝදරයා සහෝදරිය හරි, දුව හෝ පුතා හෝ මිතුරෙක් එක්කෙනෙක් තෝරගන්න දැන් ඔබ. අන්නේ කෙනා ඉදිරිපස තියාගෙන හිතනත්තා සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මෛත්‍රී සිතිවිල්ල තුළම හිත සමාධිමත් කරගනිමු. කිසිම ભેදයක් ලිමිට් එකක් නැතුව මුළු සත්ව වර්ගයා කෙරෙහිම එකම මෛත්‍රී දිය දහරෙන් එකම මෛත්‍රී දිය දහරක් විහිදුවන්නාසේ මෛත්‍රී සිටවිල්ලෙන් සිට පිරියන අවස්ථාව සුවපත්තු වෙත්වා. සුවපත්තු වෙත්වා. සුවපත්තු වේවා. සුවපත්තු වේවා. මෛත්‍රී සිසිලසින් මගේ මුළු චිත්තසංතානයම මුළු සිරුරම සිහිල්වන අවස්ථාවක්. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී පිනතුනේ අපේ මෛත්‍රී භාවනා වඩපු මොහොත. ඉතින් මේ ඔබ වැඩුවා වූ මෛත්‍රී සිතුවිලේ ශක්තිය හැකිතාක් දුරට පවත්වා ගන්න උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව දිහා බලන විට ඉතාම පැහැදිලි මෛත්‍රී භාවනා තමයි අපට කරන්න තියෙන පින්කම් වලින් ඉහළම පින්කම විදිහට දේශනා කළේ. මෙහි ප්‍රතිඵල විදියට අතීත කර්ම ශක්තිය විදියට අකුසල කර්ම විපාක එන තියෙනවා නම් ඒව දුර්වල කරන තියෙන ප්‍රධානතම ක්‍රමය තමයි මේක. අනෙක් අතෙන් තමන්ට මේ මොහොතේ කුසලයේ දිනු කරගන්න තියෙන කුසල පැත්ත දිනු කරගන්න තියෙන ඉහළම ක්‍රමවේදය මෛත්‍රිය පුහුණු කිරීම. අනෙක් අතෙන් බාහිරයෙන් දුක් නොවී ඉන්න අවස්ථාව වෙනතුනි. අපි බාහිරය නිසා හුඟක් අපේ හිත දුකටපත් කරගන්නව නේද? ඉතින් අපිට අපේම තමන්ගේම දරුවෙක් වගේ හැම කෙනෙක්ම බලන්න පුළුවන් නම් අපේ තියෙන චිත්ත පීඩා වලින් භාගයකට වඩා එතන මඩු කරගන්න පුළුවන් අපිට. තමන්ට විශාල වෙනසක් සැනසීමක් තමන්ගේ ජීවිතය තුළ දැක ගන්න පුළුවන්. දිනකට විනාඩි 2කින් පටන් අරන් විනාඩි 2, විනාඩි 5, විනාඩි 10, පැය භාගෙ, පැය දක්වාම දිනු කරගන්න බලන්න. මුලදී අපි වාඩි වෙලා පරයන්ක භාවනාවක් විදිහට මේක කරන්නේ. නමුත් කලක් යනකොට අපට ඇවිදිනකොට මේක කරන්නත් පුළුවන්. හිටගෙන ඉන්න වෙලාවෙදි කරන්නත් පුළුවන්. හාන්සි වෙලා ඉන්නකොට කරන්නත් පුළුවන්. සතර ඉරියව්වෙදීම වැඩෙන භාවනාවක් විදිහටයි දේශනා කරන්නේ. අපේ ජීවිතේට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම තමයි පින්නතුනේ භාවනාවක් කියලා කියන්නේ. බුදුහාමර දේශනා කරනවා සුප්ප බුද්ධං පබුද්ධංති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝච භාවනාය රතෝ මනෝ කියලා. යම් කිසි කෙනෙක් භාවනා පුහුණු කරනවා නම් ඒ කෙනා සතුටින් ප්‍රබෝධමත්ව අවදි වෙච්ච කෙනෙක් වගේ බොහොම සැනසීමෙන් ජීවත් වෙනවා අය කියලා. අනේ සැනසීම දෙන්න තමයි පින්නතුනි බුදුහාමුදුරෝ සසර බොහෝ කාලයක් පාරමිතා පුරලා අප වෙනුවෙන් මෙවැනි දහමක් අනාවරණය කරලා අපට මේ ඉදිරිපත් කළේ. ඒ දහම තමයි ස්වාමීන් වහන්සේලා වසර 2500ක් අඛණ්ඩව ඉගෙනගෙන පිළිපදිමින් පරපුරෙන් පරපුරට දායාද කළ ගෙනාවේ මේ උතුම් දහම. අන්නේ දහමෙන් අපි අනගිතම ප්‍රතිඵල ගන්න අවස්ථාව පිනතුනේ. මේ ජීවිතයේ සතුටෙන් සැනසීමෙන් ගත කළා අපේ නෙත් එක පියවෙනවත් එක්කම මේ ජීවිතයේදී අපට දුක් කෙලවර කරන්න බැරිුණොත් ඊළඟට අපේ ඇස් දෙක ඇරෙන ස්ථානය මීට වඩා ඉහළ සුගතියක මීටත් වඩා හොඳින් ධර්මයේ පුහුණු කරන්න පුළුවන් තැනක ඉපදෙන්න තියෙන ක්‍රමයක් මේක පින්නතුනි. අපි මේ ජීවිතයේ සැනසීමෙන් ගත ගන්න විතරක් නෙවෙයි ඊළඟට අපි ඉපදෙන තැනත් මේ වගේම ධර්මයේ පුහුණු කරන්න පුළුවන් මීටත් වඩා සැප පහසුකම් තියෙන තැනක් වෙන්නට ඕන. අන්න ඒ ප්‍රාර්ථනාව ඇතුවම තමයි අප මේ හැම දෙයක්ම කළ යුත්තේ. හොඳයි පින්නතුනි, ඊළඟට අපි ටික වේලාවක් බුදුගුණ භාවනා වඩනටයි සෝදානම් වන්නේ. අපි සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවතියා වූ මහා කරුණාව මහා ප්‍රඥාව මූලික කරගත්තෝ ඒ උතුම් ගුණ සමුදාය සිහිපත් කරලා අපේ හිත සමාධිමත් කරගන්න අවස්ථාව. බුදුරජාණන් වහන්සේ තුළ තිබුණා වූ සියලු ගුණාංග ටික කාරණා 9කට ගොනු කරලා තියෙනවා. ඉතිපිසෝ පාඨයෙන් ඒකයි සඳහන් වන්නේ. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන මේ එක එක ගුණ අපි සිහි කරමින් අපේ හිතේ මේ බුදු ගුණය තුළ සමාධිමත් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි, උන්වහන්සේ ගැන සිතන මොහොතත් අපේ හදවත නිවී සැනසී යනවා. අපේ හිතේ තියෙන සියලු චිත්ත පීඩා දුර වෙලා ඒ උත්තරම මනුෂ්‍ය රත්නය සසර අප වෙනුවෙන් පිරවා වූ දාන ආදී ඒ මහත් වූ පරිත්‍යාගයන් අප සිහි කරලා උන්වහන්සේ අප වෙනුවෙන් කරා වූ කැපවීම සිය දරුවන් දන් දීම, ජීවිතය දන් දීම, ඇස් ඉස් මස්ලේ දන් දීම දක්වා වූ කළා වූ ඒ උපරිම පරිත්‍යාගයේ නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා දෙවියන් සහිත ලෝකයාගේ අපරිමිත පුදසැලකිලි වලට සුදුසෙක් වෙලා දෙවියන්ට මිනිසුන්ට උතුම් සාස්ෘවරයෙක් වශයෙන් වැඩ සිටියා. අන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මා සරණගේ මගේ ආධ්‍යාත්මික ගුරුවරයාණන් වහන්සේ මේ මිහිමත පහළ වෙච්ච උත්තම මනුෂ්‍ය රත්නය පිළිබඳව මා සිහිපත් කරන අවස්ථාව මා දැන් බුදුගුණ භාවනාවට සෝදානම් වෙනවා. හොඳයි පින්නතුනි, ඔබේ ඉරියව්ව කැමති නම් වෙනස් කරගෙන පහසු ඉරියව්වකින් හොඳට ඉන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරයේ ඍජුව තබා ගනිමු. වර්තමානයේ තුල නාසය ආශ්‍රිතව හිත පවත්වා ගනිමු. ඔබ කැමති ඔබ ඊටාම ප්‍රියමනාප බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හොඳට සිහිපත් කරගන්න. බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරිපස්ස ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන අවස්ථාව. අරහං අරහං අරහං බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුර වෙලා ලෝකයාගේ අපමණ පුද සැලකිලි වලට සුදුසෙක් වුණා. සංසාර චක්‍රයේ අවිද්‍යාදී අර සිඳළු උන්වහන්සේට අපි අරහං කියලා කියනවා. අරහං අරහං අරහං බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුර වෙලා ලෝකයාගේ අපමණ පුද සැලකිලි වලට සුදුසෙක් වුණා. සංසාර චක්‍රයේ අවිද්‍යාදී අර සිඳළු උන්වහන්සේට අපි අරහං කියලා කියනවා. අරහං අරහං අරහං සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ වෙනත් කිසිදු ගුරුවරයෙකුගේ උපදේශක් නැතුව උන්වහන්සේගේම ඥානයෙන් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සම්බුද්ධත්වයට පත් වුණා. මෙන්න මේ ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ විපස්සනා ඥානෙ මනෝමේ ඉදිවිද ඥානාදී අෂ්ට විද්‍යාවන් ගෙන්හා සීලය ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්ම වලින් යුක්ත වුණා. බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ ගුණයට අපි කියනවා විජාචරණ සම්පන්න කියලා. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේගේ ගමන් විලාසය ඉතාම සංවර සීලී ගමන් විලාසයක් වුණා. උන්වහන්සේගේ වචන භාවිතය ඉතාම ප්‍රියමනාප වචන වුණා. යහපත් වචන කතා කිරීම සහ සංවර සීලී ගමන් විලාසය නිසා අපි උන්වහන්සේට කියනවා සුගත කියලා. සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ සුගතෝ ලෝකවිදු බුදුරජාණන් වහන්සේ මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක නැත්තම් සත්ව ලෝක, සංස්කාර ලෝක, ආකාශ ලෝක කියන මේ තුන් ලොව මනවින් තේරුම් ගත්තා, පසක් කළා. මුළු තුන් ලොව සියනෙනින් තේරුම් ගත් ඒ බුදුරජාණන් වහන්සේට අපි විඥාචරණ සම්පන්න ලෝකවිදූ කියලා කියනවා. ලෝකවිදූ ලෝකවිදූ ලෝකවිදු ලෝකවිදු ලෝකවිදු ලෝකවිදු ලෝකවිදු ලෝක විදූ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති බුදුරජාණන් වහන්සේ ලොව සිටියා වූ සැඩපරසු පුද්ගලයන් උන්වහන්සේගේ මෛත්‍රී දියදහරින් ප්‍රඥාව නැමැති අසිපතෙන් දමනය කළා. මෙන්න මේ ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්මසාරතී කියලා. අනුත්තරෝ පුරිස ධම්මසාරතී අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති. අනුත්තරෝ පුරිස ධම්මසාරති. සත්තා දේව මනුස්සානම් බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට මෙන්ම දෙවියන්ටත් උතුම් ශාස්ත්‍රවරයෙක් වුණා. දෙවියන්ට හා මිනිසුන්ට ශාස්ත්‍ර වීමේ මේ ගුණයට අපි කියනවා සත්තා දේව මනුස්සානම් කියලා. සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං බුද්ධෝ බුදුරජාණන් වහන්සේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ අන්නගේ අවබෝධය සඳහා දේශනා කළා. මෙන්න මේ ගුණයට අපි කියනවා බුද්ධ කියලා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ භගවා බුදුරජාණන් වහන්සේ මේ මිහිමත වැඩ සිටිය භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ වුණා. උන්වහන්සේ රාගාදී භග්න කළා, දුරු කළා. මෙන්න මේ ගුණයට අපි කියනවා භගවා කියලා. භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති. සත්තාදේව මනුස්සානං බුද්ධෝ නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැන සිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැන සිල්ල හිමි ගත් මග ගැනීමය හොඳයි පින්නතුනි, අප බුදුගුණ භාවනාව පුහුණු කරපු අවස්ථාව. ඉතින් මේ වගේ මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව ආදී භාවනා ක්‍රම 40ක් බුදුදහමේ තියෙනවා. අපට විවේක වේලාවල් වලදී පුහුණු කරන්න පුළුවන්. විවේකයේ අරගෙනම හරි පුහුණු කරන්න ඕන. අපේ ජීවිතයට අපේ උපරිම වටිනාකම ලබා දෙන්න ඕන පින්නතුනි. අපි මේ ජීවිතයේ ඉතාම ලස්සනට සතුටෙන් ගත කරන්න ඕන. ඒ වගේම අපි වටේ ඉන්න අයගේ සිත් ලස්සන කරන්න ඕන අපි. එයාට අපි සුගතිගාමී වෙන්න උදව් කරන්න ඕන. ඒ වගේම මරණයෙන් පස්සේ අපි මීට වඩා ලස්සන ජීවිත ලබන්න ඕන පින්නතුනි. අනිහම ලබන මාර්ගය බුදුහාඳුර අපට දේශනා කළේ. ඒ වගේම පින්නතුනි භවනා කමඨාන අතරින් ප්‍රධානතම අනුශාසනයක් තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. නිශ්චිත ඉරියව්වක වාඩි වෙලා හුස්ම ගැනීම පිට කිරීම ගැන සිහිය යොදමින් සෝසතෝ වාස්සසති සතෝ පස්සසති කියපු විදිහට සාභාවික සිදුවන හුස්ම ඇතුළු වීම පිටවීම ආස්වාස ප්‍රස්වාසය ගැන හොඳට අවධානය යොමු කරලා ටිකෙන් ටික අපි ආනාපාන සතිය ජීවිතේ පුහුණු කරන්න ඕන. ඒ අවසානිය තමයි පින්නතුනි සෝසතෝ අස්සසතිය සතෝ පස්සසති කියන එකෙන් පටන් ගන්න. මයින්ඩ්ෆුල් බ්‍රීතින් එකෙන් පටන් ගන්න. අවසානයේ අනිච්ඡානුපස්සේ විරාගානුපස්සේ නිරෝධානුපස්සේ පටිච්චසමුප්පාදානුපස්සේ කියපු විදියට ආනාපාන සතිය සිල් වෙලා ගිහිල්ලා අපි ඒ තුලින් විදර්ශනාවට යනවා. අනිත්‍ය ආදිය බලනවා. හිත සමාධිමත් වෙනකොට රූපය මේ වෙලාවේ නිරුද්ධ වෙලා නැති වෙලා තියෙන්නේ. ඒ වගේම සම්දේ ගන්ධේ රසයේ පොට්ටම්බේ නිරුද්ධ වෙච්ච මොහොතක මනෝවිඥාණයෙන් මේ සියල්ලක්ම දැකමින් ඉන්නේ. ඒ දකින මනෝවිඥාණියත් මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙනවා. නැත්තම් තමන්ගේ ජීවිතය කියන්නේ ස්කන්ධ පංචකයක හට ගැනීමක්. නැත්තම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ හැම මොහොතෙම හේතු ඇති කල්ලි හට ගන්නවා. හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධ වෙනවා කියලා දකින්න. මෙන්න මේ දර්ශනයත් එක්ක පින්නතුනේ අපේ සමස්ත ජීවන ප්‍රතිපදා වෙන්නට ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ විෂන් එකත් එක්ක දර්ශනයත් එක්ක සම්මා දිට්ඨිය කියලා කියනවා අපි ඒකට. ඒත් එක්කම සම්මා සංකප්ප. නිතරම නෙකම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප හිතේදී. සම්මා වාචා. නිතරම නිවැරදි වචන කතා කරන්නේ. බොරුව, කේලම, හිස් වචන, නළු වචන මේ වගේ මේ වෙලා නිවැරදි වචනේ කියන්නේ. සම්මා කම්මන්ත. කායිකව නිවැරදි දේවල් කරන්නේ. සම්මා ආජීවේ. තමන් කරන හැකියාව ධර්මිකයි. සම්මා වායාමය යහපත් උත්සාහය. සම්මා සතිය. සම්මා සමාධිය. පින්නතුනි අපි තියෙන හැම පියවරක්ම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක යනවා. යනවා කියන්නේ අපි තියෙන පියවර පිළිගන්න පොළොවෙන් හරියට නෙළුම් මල් මතුවෙනවා වගේ ලස්සන ජීවිතයක් අපට ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ දැහැම ජීවිත ගත කරන්න මෙයට අපි ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විහාරස්ථානේ මෙහෙම ලස්සනට පවත්වා ගන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ හුඟක් මහන්සියලා කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි මේකට බොහෝ දෙනෙක් වෙන උදව්පකාර කරනවා. අපි දැක්කා ඉතින් මේ මහත්තුරු ඇවිල්ලා බොහොම ප්‍රශ්නේ ඉඳගෙන මේ අවකාශට ඉඳගෙන බොහොම වෙහෙස මහන්සියලා මේ පන්සල ලස්සනට ගොඩනගන්න බොහෝ කැපවීම කරනවා. ඉතින් මේ හැම දිනාටම අපි පින් දෙනවා. එයාගේ ජීවිතේට මේක ලොකු ආලෝකයක්. පන්සල කියන්නේ පින්තුනි තුනුරුවන් වැඩ සිටින ස්ථානයක්. බුදුහාඳුරු සජීවී වෙන ස්ථානයක්. ධර්මයේ දේශනා වෙන ස්ථානයක්. සංඝරත්නයේ වැඩ සිටින ස්ථානයක්. අන්නේ ස්ථානයක් බිහි වෙනකොට පින්තුනි ඒ ප්‍රදේශයේ ඉන්න සත්වයන් අමනුෂ්‍යයන් දෙවිවරු ඔක්කොම මෙතෙන්ට ඇවිල්ලා පින් අනුමෝදන් වෙන බලාපොරොත්තු වෙමින් ඉන්නේ. දැන් මිනිස්සුයෝ නම් 10ක් 15ක් එන්නේ. නමුත් ඒ වගේ දහස් ගාණක් සත්වයන් ඇවිල්ලා මේ වටේම ඉඳගෙන අපි කරන පින්කම් අනුමෝදන් වෙනවා. ඒ නිසා බොහෝ දෙනාට ඔබ කරන මේ කුසලය පුණ්‍ය අනුමෝදනාවක් වෙනස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද මේ පින්කම තුලින් ජනිත කරගත්තා වූ මේ පුණ්‍ය ඵලය විශේෂයෙන් ඒ අතුල හලගම මහත්මයාටත් ලබන තුන්වෙනි උපන්දිනයේ සමරණේ මහත්මයාටත් ඒ වගේම පසුගිය දින උපන්දිනයේ සැමරූ අනෝමා නොනැතුළු මේ පවුලේ හැම දෙනාටම අතුල හලගම මහත්මයාට අනෝම නොනට ඇතුළු ඔබ නමින් මිය ගිය සියලු ඥාතීන්ට සුජීවත් වෙන හැම දිනාටම මේ පින සාංසාරික ජීවිතයේ සුවපත් භාවය සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ සියලු පින් අප නමින් මිය ගිය ඥාතී උද දෙවියෝ දනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඔබ අපි හැම දිනාටම මේ කුසල හේතුවෙන් මෙලවසෙන් දුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනය සැලසේවා. සසර ජීවිත සෝපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පඤ්ඤාච නිද්දුක්ඛා භයං පඤ්ඤාච නිබ්බයා සෝකම් පඤ්ඤාච නිසෝකා පන්තු සම්බේති පානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තෙවෙන සත් සම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙතට ඇති සැපය බුදු රුවේ දැකීමය ගතට සැපය බුදුරුව වැඳීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය මෙමට ඇති සැපය සසරින් මිදීමය සාදු සාදු සාදු හැම දිනාටම තුනුරන් සරණයි.